අද බලවත් ගැටලුවක් ඇතිවලා තියෙනවා පෙරහැර කරගෙන යාම සඳහා අලියතුන් සොයා ගැනීමේදී. එදා මේ කන්ද උඩ රට කඩු ගන්නාවේ ගලෙන් උඩ අලියතුන් 58 දෙනෙක් හිටියා. අද ඉන්නේ අලි දෙන්නයි ඉන්නේ. එකෙක් මට ඉන්නවා. එකෙක් නාත දේවාලයේ බස් නැගීමේ හිං කෙදලෙමෙදී ඉන්නවා. ඉතුරු 56 දෙනාම මැරිලා. අද මහනුවර අලියතු නැහැ. ඒ නිසා මේ පෙරහැර කිරීමේ ලොකු ගැටලුවක් ඇතිවලා තියෙනවා. ඒ නිසා ඒක බලවත් ප්‍රශ්නයක්. රජය හෝ වහාම මැදිහත් වෙලා එහෙම නැත්නම් විදේශිකින් හෝ ගෙඩොල්ලා දීලා මේ අලියතුන් ප්‍රශ්නේ විසඳලා පෙරහැර කිරීමට අලියතුන් සපයා දිය යුතුයි. ඒ සඳහා පූර්ණ මැදිහත් වීම වර්තමාන රාජ්‍ය නායකයන්ගේ යුතුකම බව මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. එහෙම නැත්නම් කියන්න වෙන්නේ සිංහලයාගේ අභිමානය ලෝකෙටම කියාපාන මේ දරදා පෙරහැර ඉදිරියේදී නැති වෙනවා කියන එකයි.